නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ කෝවක්ඛලි ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති තී සාදෝ සාදෝ සාදෝ වෙනබස්ස නන් ෆ්‍රෙන්ඩ්ස් ඉන ධම්ම at this moment we are going to explain one of the main teachings in Buddhism which is Patthasamuppada, Ariyanyaya, or Iddhapaccata, which is the dependent origination, the heart of Buddhism. The very special discovery that Buddha did in his lifetime. Here Buddha completely explains how the world arises, and how world ceases. In one side, Buddha explains how suffering arises. On the other side, Buddha explains how suffering ceases. Here, the main point is that ignorance or delusion, avidya. In the samsaric circle, the main cause of suffering is explained as avidya or ignorance. On the other side, in our spiritual life, in the supramundane level, the highest quality that helps us to overcome the samsaric circle completely is that wisdom or vidya or panya. Here we should understand the difference between ignorance and wisdom. Ignorance can be explained in various ways. The main explanation is that non-knowing of the Four Noble Truths. In short, when we see something, when we experience something through our senses, if we think that there is something in the material world what I am experiencing in this moment, as it is what I contain. That is ignorance. On the other side, if you think, before I experienced something, there was something, after I experience, it may remain. That is also ignorance. When we are ignorant, according to the physical world, material world, we can develop positive thoughts too. We can develop meritorious mental formations, or punyavisankara. And also we are able to develop anujavisankara, imperturbable mental formations too. But we are still in ignorance. What is that? We think there is a world, outside world. According to that avidya or ignorance, we are ready to come back to the world. Not only that, if we think there is something after we experience, it means our mind is fixed in the outside material world. It means when the outside material world changes, we are suffering. when we are ignorant, our entire life occurs according to the suffering. What is that? When we see something, if we think there is a permanent thing in the outside world as it is, we have attachment or anger. However, if we have attachment or anger with outside world, it means we are not away from suffering. Even though now we are happy with the material world, when it changes, we get upset, we are suffering. That is why Buddha explains, avidya paccaya sankhara, sankhara paccaya vijnanam, so on. With the arising of ignorance, mental formations arise. When mental formations arise, then consciousness arises. So on, finally, jati paccaya jara maranam soka parideva dukkha domana supayasa sambhavanti. With the arising of rebirth or birth, decay, sickness, death, sorrow, lamentation, all the sufferings arise. This is the way of samsaric process, whether we like or not. The Buddha says very clearly, I explain only suffering and the cessation of suffering. According to Anuradha Sutta, Buddha clearly explains, I explained only suffering and the cessation of suffering. What is suffering? The second truth, someday such, the noble truth of the arising of suffering. The very first experience is neither wholesome nor unwholesome. The very first experience is neither happy or unhappy. That is neutral. But it is an instant. We are unable to recognize something in the very first experience. It is just contact, only the primary experience, such as varna, gandha, rasa, potthabha, so on, or sound, smell, so on. We always understand something after first experience has ceased. That is why the Buddha says, na panche vinyanehi kinche dhammam padivitanati anyatra abhinipatamatta. We are unable to recognize something completely in the first experience with five consciousnesses, such as eye consciousness, ear consciousness, nose consciousness, so on. If we take it again, that is the same word, eye consciousness, ear consciousness. That consciousnesses belong to the second experience, which belong to the Parisamphada Nyaya, Anuloma Patipada. Avidya paccaya sankhara, sankhara paccaya vijnanam, deha vijnana, eye consciousness, ear consciousness, they belong to the samsaric circle that consists with ignorance. That is the cause of suffering. That consciousness is not the present consciousness. That consciousness has already ceased in the primary experience. But we take it again with our ignorance, as still it is happening. That is the cause of suffering that belongs to the paticca-samuppada or the samsaric circle. That is the first thing that Buddha explains to the world. The second one, the descending order of Paticcasamuppada. Avijjahayatve vasyasi viraga nirodha sankhara nirodho. The complete cessation of ignorance mental formations which consist with ignorance. Sis. What is that? With the fully awareness and wisdom, if we can keep our attention in the present moment with mindfulness, when we see something, when we hear something, when we smell something, we know very well the very first experience has ceased. I am understanding this experience through my mind consciousness. The very first experience has already ceased. This present moment, the present mind, mental formations and mind consciousness are also impermanent. It doesn't come to the present from the past. It will be not going future from the present. It also arises and ceases at the moment. With this understanding, we little by little are free from avidya or the samsaric circle or the patisamuppada circle, the circle of the dependent origination. That means the descending order of the patisamuppada, avidyayatveva asesa viraga nirodha, sankhara nirodho, sankhara nirodha, vijnana nirodho, so on. With the complete cessation of ignorance, mental formations gradually cease. Finally, jati nirodha, jaramaranam soho parideva dukha domana supayasana vajyanti. With the complete cessation of birth, aging, sickness, death, sorrow, lamentation, all the sufferings gradually cease. This is the cessation of suffering. This is the descending order of patisamuppada or the dependent origination. This is the Nirodha Satya, the noble truth of the cessation of suffering. For that, Buddha has pointed out the path as the Magga Satya, the path that leads to getting rid of suffering, which is the Noble Eightfold Path. Ariyatthangika Magga. We kind of cover entire life from morning to night with this understanding according to the Noble Eightfold Path. These eight steps are the eight steps of happiness. Happiness is the main purpose of everyone who was born in this world. For that happiness, the path of happiness is that? The Noble Eightfold Path. Buddha says, Ujuko nama so maggo abhihanam sadhisam. This way, this path is direct path, and also this path is fearless. Directions are fearless when we practice the Noble Eightfold Path. Finally, we breathe in and out according to the Noble Eightfold Path. Our entire life is with the Dhamma. What is with the Dhamma? With the Noble Eightfold Path. In short, mindful breathing. But we should have right vision, samadhi. Samadhi is prajnana. Right understanding is the purana. Vision is first. What is the right understanding? When I am ignorant, I depend on outside world. When I am wise and mindful, I am free from the world. With this vision, correct vision, according to what the Blessed One explained, we conduct our all the activities, physical, verbal, and mental, according to the Noble Eightfold Path. That is the direct path. That is the fearless path. That is the best path among the all paths in this world. Magga Nattangiko Setto. This path is great among all the paths in this world. When we practice the Noble Eightfold Path, little by little we are going away from the samsaric circle, developing our mindfulness and wisdom. As the result of this path, we develop our skill. What is this skill? Skill is that mindfulness, it means we always keep our mind in the present moment. And also when we see something, when we hear something, when we taste something, when we smell something, when we experience something through our body, every moment, every second, because of our mindfulness, we know very well the external world at this moment as is. Then we see the world as the empty world. Sunyato lokam avekkhasso. We see the world as the empty world. Then Mara, or evil Mara, is unable to bring us suffering. Mara is unable to control us. We are away from the Mara. Whenever we are with ignorance, it means we are in the field of the Mara, and also we are controlled by the Mara. We have no real peace of mind. We have suffering. We are in the samsaric circle. Whenever we are mindful, we are in the field of the Buddha, our spiritual father. That is why Buddha says, Sakhe gochare ketteke vise charate. Buddha advises us to live in his field. Our spiritual father is the Supreme Buddha. Whenever we live in the field of the mindfulness, it means we are under the shadow of the Buddha. Mara is unable to control us. We are not controlled by the outside world of Mara. We have created a real refuge within us. At that moment, we don't need to have a refuge from the Buddha's physical body or the physical bodies of the arahants. Then we are living in the Dhamma completely, which is living mindfully. Okay, Venerable Sirs, if you have any question, now the time, you can ask. Bhante Premaratana. Parisampadi idapachatavi vachan dekakai pavachikarno. එතකොට ඒ දෙකෙන්ම කියන්නේ එකක්ද නැත්නම් ඒකේ කි වෙනසක්ද සම්මත නැහැ අපි සෙන් අපි please forgive us now we are going to explain something in Sinhala later draw. Again we summarize and later we will summarize in ඉදපච්චතයි කයි පරිසම්පදයි ඉදපච්චතා පටිසම්පාද අරියෝ ඥායෝ these words can be explained in same meaning. මේ තුනම එක මට්ටමකින් ගත්තොත් අපට සමානව කියන්න පුළුවන්. ඒ වගේම තව සමහර තැනක ගැඹුරට ගිහිල්ලා සෝවිසි ප්‍රත්‍යාදිය විස්තර කරනකොට අපට තවදුරටත් මේ වචන විශේෂයෙන් ගන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ පටිසම්පාද කියලා තියෙන්නේ, ඉදාපච්චතාවය කියලා තියෙන්නේ, අරිය ඥාය කියලා කියන්නේ, පඤ්ඤා කියලා කියන්නේ, මේ ටික ඔක්කොම සමානව ගන්න පුළුවන්. අපි දැනට එහෙම ගන්න එක ලියෙස්. අර අපි සාමාන්‍යයෙන් කියන ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං මහෝති කියන ඒ ටිකයි. ඊට පස්සේ අපි අංග ද්වාදසාංගයක් කියනවනේ, අවිජ්ජා පත්‍ය සංඛාර දක්ව. නේද? එතකොට ඒ දෙකම සම්බන්ධයි. ඔව්, තේරුණා තමයි. හුඟක් වටිනවා අනිත්‍යයට දැනගන්න එක. දැන් මේ පටිසම්පාද න්‍යායම බුදුහාන්තරෝ එක එක විදිහට දේශනා කරලා තියෙනවා. සමහර විට ඉදාපච්චතා කියන වචනයෙන් අර පටිසම්පාද කියන විග්‍රහය පුළුල්ව දක්වලා තියෙනවා විවිධ න්‍යාය වලින්. උදාහරණයක් හැටියට පස්වග මහණුන්ට අවිද්‍යා පත්‍ය සංඝාර කිව්වේ නැහැ. ඊයට කිව්වේ යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියලා. කිව්ව ගමන් මේ න්‍යාය වැටුණා. ඇතැම් තැනක අස්සජි හාමුදුරුවෝ උපදේශ පරිබ්‍රාජික දේශනා කළේ කොහොමද? ඒ ධම්ම හේතුපුවා තේ සංහේතුන් තථාගත වාහ. මේ න්‍යාය කිව්ව ගමන් තේරුණා මේ කියන්නේ පටිසම්භදේ කියන එක. අවිද්‍යා පත්‍ය සංඛාර කියන වචනේ කියන්නේ නැහැ. බාහ්‍ය දාරු කීරයට බුදුහාමර අවිද්‍යා පත්‍ය සංඛාර කියලා කිව්වේ නැහැ. බුදුහාමර දේශනා කළේ ඒවන් මුතේ බාහ්‍ය සිකිතබ්බං දිට්ඨිය දිට්ඨ මට්ටම් භවිස්සති සුතේ සුත මට්ටම් මුතේ මුත මට්ටම් ආදි වශයෙන්. ඒ වගේම තවත් තැනක එතෙමිට පුක්කුසාති වගේ අයට ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදි වශයෙන් දේශනා කරා. ඇතැම් තැනක ඉතීමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති, ඉමස් උප්පාදයි දං උප්පජ්ජති, ඉමස් නිරෝධා හිතං නිරුජ්ජති. ඒතර පරිසම්පාදයේ තියෙන මූලික හරය ඉතාම කෙටියෙන් දේශනා කරපු විදිය. ඒකම මධ්‍ය ප්‍රමාණයෙන් ඉස්සර කරපු විදිය තමයි අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන කියන ක්‍රමය. ඒකම තවත් විවිධ න්‍යාය වලින් සවිස්තරාත්මකව දක්වපු ක්‍රමය තමයි සූසි පත්‍ය කියලා කියන්නේ. පඨාන ප්‍රකරණය. ඒක තීරණය වන්නේ ඔඩියන්ස් එකේ බුද්ධි මට්ටමට අනුව. එතකොට බුද්ධි මට්ටම අඩුවෙන් නම් කියන්නේ විස්තරාත්මකවද කෙටියෙන්ද? විස්තරාත්මකව කියන්නේ. බුද්ධිය අඩුවෙන් නම් අපි වැඩිපුර කියවන්න ඕනේ මොකද්ද? අභිධර්ම හිටියේ පොඩ්ඩක් කියවන්න. බුද්ධිය හුඟක්ම තියෙනවා නම් ඒක සූත්‍රයක් ඇති. ධම්මචක්ක සූත්‍රය හරි බාහ්‍ය දාරු පිළිබඳ කියව සූත්‍රය හරි හොඳටම ඇති. දැන් මෙතන උනස් හුඟක් gift එකක් ඇති. ඒ අය හුඟක් පොත් බලන්න ඕනේ නැහැ. ඒවන් හිතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්න් කිව්ව ගමම තේරෙනවා නම් ඒ වලම රහත් වෙන්න පුළුවන් නම් මුහුතර පරස් එකක් බලන්න එපා. එතනම බුදුහාමුදුරුවන්ට වැඳ, කෙලිමැත් වින අතර වැඳ, එමෙති වැඩලට යන්නේ. ඊට වඩා බුද්ධිය අඩුවේ නම් ටිකක් ධම්මචක්ක සූත්‍රය කියවන්න, මහා සතිපට්ඨාන සූත්‍රය කියවන්න, සතිපට්ඨාන සංයුත්තිය කියවන්න, අවිධර්මයේ විභංගප්පතරණයේ සතිපට්ඨාන විභංගය කියවන්න. ඒත් තමයි තේරෙන අඩුවේ නම් ටිකක් යමක ප්‍රකරණේ සත්‍යමක ටිකක් කියවන්න. එතකොට ගැටලු තියෙන ඔක්කොම විසඳෙනවා. බාහිර ගුරුෙක් නැති වුණා. ඒකනේ අමාරු මේක. අමාරු මනම් මොකද කරන්න ඕන? ගණන් අමාරු නම් චිත්‍රපන්තියට ගිහින වැඩක් නැහැ. ගණන් අමාරු නම් ගණන් පන්තියටම වැඩිපුර වෙලාවක් කැප කරන්න ඕන. වැඩිපුර ගුරුවරයන් ඉස්සර කරන්න ඕන. වැඩිපුර පොත්පත් බලන්න. ගණන් පන්ති අමාරුයි කියලා චිත්‍ර පන්තියට ගිහින වැඩක් නැහැ. එනිසා කෙටියෙන්ම තේරෙන අය වැඩිපුර කියවන්න යන්න එපා. ඉතාම ටිකක් කියවන්න. බාහ්‍ය සූත්‍රය නැත්නම් ඊටත් වඩා කෙටියෙන් තියෙන අභිඤ්ඤා සූත්‍රය. අත්තිබික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතම්බා පංච උපාදානස්කන්ධා. අත්තිබික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතම්බා අවිඤ්ඤාච භව තණ්හාච. අත්තිබික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතම්බා අවිඤ්ඤාච විමුක්තේච. අත්තිබිටිකවේ දම්මා අභිඥා භාවය තම්බා සමතෝතිය පස්සනාද. ඔන්න ගිෆ්ට කෙනෙකුට කරන්න තිනදේ. ඔබ ඉතාම නුවනැති කෙනෙක් නම් ඔබට පිරිසින් දැනගන්න තියෙන පංච බානස්කන්දේ, ඔබට දුරු කරන්න තියෙන අවිද්‍යා භාව තණ්හාව, සාක්ෂාත් කරන්න තියෙන විද්‍යා විමුක්තිය, වඩන තියෙන සමති දර්ශන. ඔය ටික ඇති. වෙනේවට පරිවෙන්නේ බකාලිකප කරන්න තිබා. හැබැයි ටිකක් අමාරු නම් පංච බානස්කන්දේ තේරුම් ගන්න අමාරු නම් ඊට අදාළ කන්ද සංයුත්තේ ටික බලන්න. ඊට පස්සේ කන්ද විභංගය බලන්න. කොහොම හරි පොඩ් ටික සමාන්තරව තියාගෙන ටිකෙන් ටික බලන්න. ඔබට අවිද්‍යාවත් බව තණ්හාවත් සලකව තේරෙනවා නම් මේකෙම ඇති. එහෙම තේරෙන අඩු නම් වඩ වඩා අවිද්‍යාව ක්‍රිය වෙන විදිහට අභිසමය සංයුත්තේ බලන්න. ඊට පස්සේ විද්‍යා විමුක්තියත් එහෙමයි. විද්‍යා විමුක්තියට පත්වෙච්චයිනි කතා කියනවා රහතන වහන්සේලගේ තේර තේරි ගාථා අපදාන ඒව බලපු ගමන් අපට ඒ වගේ එක්ස්පීරියන්ස් එක ලබන්න පුළුවන්. සමහර අය කරන්නේ අර රහතන් වහන්සේලගේ අධ්‍යයනය ටික අරගෙන ඒක තමන් එතෙන්ටපත් වුණා වගේ කියන එකද එක්ස්පීරියන්ස් එක තියෙනවා. යම්කිසි කෙනෙක් ධර්මමාර්ගයේ අවසාන රිසල්ට් එක කියන විදිහෙන් යාගේ දක්ෂතාවය තේරුම් ගන්න බෑ. ඕනෑම කෙනෙකුට සුත්ත නිපාතේ සූත්‍ර කීපයක් නැත්නම් රහතන් වහන්සේලගේ තේර තේරි ගාථාවට අදාළ අපදාන පාළියට අදාළ සූත්‍ර ටිකක් කියවලා බොහොම විචිත්‍ර විදියට රහතන් වහන්සේ කෙනෙක් වගේ කියන්න පුළුවන්. හැබැයි රිසල්ට් එක කීමෙන් නෙවෙයි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ. බලන්න කොහොමද? ඒ රිසල්ට් එකට එන්න ඒ අනුගමනය කරපු මාර්ගය අපි මහන්නවා. මාර්ගයේ පියවරෙන් පියවරයා දර්ශනය අධි කරගත්තේ කොහොමද? ඒ දර්ශනයෙන් පස්සේ පියවරෙන් පියවරයා ගිය මාර්ගය අපි මහන්නට ඕන. ඒ නිසා රිසල්ට් එක කියන විදිහ නෙවෙයි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ. බලන්නේ මාර්ගය ලස්සනට හරි ඉස්සර කරන්න ඕන. මෙන්න මෙහෙම මාර්ගය යන්නේ. සුතම ඥානෙ ලබා ගන්න ටික මේක, චින්තාමය ඥානෙ මේක, භාවනාමය ඥානෙ මේක කිය කිය පියවරෙන් පියවරයා ඉදින්දගෙන යන්නට ඕන. සතිමා පොඩ්ඩ බලන් ඉන්න මොකද කියන්නේ? සතිමා, you have inspection, you can ask. පස්සේ තියෙන පොඩ්ඩක් අහන්න ඕනද? Yes, I explained that if you are very wise, you can refer very short discourses such as Bahya Sutta, Abhinya Sutta. Those discourses explain the Four Noble Truths very shortly. If you are very wise, if you are a gifted person, you can understand Dhamma very directly and soon by referring very few discourses. If you think that you have to know more things, you have to refer many discourses. Such as Sanyutta Nikaya. Sanyutta Nikaya describes many topics in Buddhism, such as Four Noble Truths, the dependent origination, indriya or faculties, mindfulness, everything is explained in Sanghutta Nikaya with many discourses. If you know more details, you have to go to Dhamma Sanghaniya and Vibhanga, which belong to Abhidhamma Pitaka. There are many explanations we can see in many teachings in Buddhism. That is the thing we explain here, Satama. Okay. If we don't know anything Dhamma, first you have to start to learn Abhidhamma. That is its guide. Dante, very small question. If someone asks a question, like just as a simple practitioner, would you highly recommend to just go into detail or just refer to high volume of canonical literature to awaken to the truth? or rather than just following some key steps of Buddhism, what's your advice for as a practitioner? For just referring to the high volume of canonical literature, or just following some keystones in Buddhism according to your scholarly understanding? Yes, very good question. Sure, it depends on the person. You know, when Buddha met a person, Buddha directly searched that his indriya matata or his spiritual faculties, especially panya indriya, the faculty of wisdom. Actually, that skill belongs to only the Buddha. Even Sariputta didn't have this skill. Therefore, always we have to see someone according to their wisdom, according to their dedication. And generally, we say something about that. When we are going to search the Dhamma, I think such a Samyutta in Samyutta Nikaya is very important. And such a Vibhanga in the Vibhanga Prakarana. And finally, such a Yamaka in Yamaka Prakarana. First, we can start with Mahasatipatthana Sutta in Tiga Nikaya. Then we can refer Dhammacakka Sutta with Bonobo Truth. Next, we can go to Satya Sanghutta in Sanghutta Nikaya through the Satya Vibhanga of Vibhanga Prakarana. Finally, we can have the very special explanation, difference between Dukkha and Dukkha Satcha, Samudaya and Samudaya Satcha, Nirodha and Nirodha Satcha, Magga and Magga Satcha. If a well-educated person in Buddhism meets you, if he has a discussion with you, he may recognize you asking some questions. What are the questions? What is the difference between Dukkha and Dukkha Satcha? What is the difference between Samudaya and Samudaya Satcha? What is the difference between Nirodha and Nirodha Satcha? What is the difference between Magga and Magga Satcha? And also, what is the difference between mindfulness and mindful meditation? What is the difference in Anicca and Viparinama? These are the questions that they ask from you. Be careful. Sometimes you are going to show your understanding in Dhamma, condemning all other people. Sometimes you are like heroes in front of the ordinary people. But when a very educated person meets you, they may ask you, they may question you. Be careful. Therefore, especially we should understand, when we explain something, we should understand the context where the Buddha explained this message. Without understanding the context, if you are going to explain something, we are like the blind person who is explaining the elephant. Context is very important. For example, sometimes Buddha says, Marichi Upama Sanya. Sanya is like a mirage. Sometimes Sanya is in the first experience that is very present. Sometimes Sanya is as a skill. We should develop the Sanya of perception. According to Girmanand Sutta, Sanya should be developed. That's a Sanya. We should understand this teaching belongs to the දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, සමුදය සත්‍ය, මග්ග සත්‍ය. That is the very special skill that we should develop, especially as monks who guide many people. තොට අපි මේ සාකච්ඡා කළේ අප යමක් කියනකොට, විස්තරයක් කරනකොට, විශේෂයෙන් විචාරයක් කරනකොට, වෙනත් කෙනෙක් වැරදි කියලා විචාරයක් කරනකොට, හරියම කල්පනාකාරී වෙන්න ඇතැම් විට ඒ ඔබ විචාරයට ලක් කරන කෙනාට වැරදිට තියෙන පුළුවන්. හැබැයි එයා විචාරය කරන ඔබට ඊට වඩා වැරදිට තියෙන පුළුවන්. ඒ නිසා දැනට තියෙන විග්‍රහයක් විචාරයට ලක් කරද්දී වා කල්පනාකාරී වෙන්න. මොකද ඊට වඩා වේරියසස් දන්න කෙනෙක් ඒ ඔඩියන්ස් එකේ ඉන්න පුළුවන්. ඉන්දර ඔබව ප්‍රශ්න කරන්න පුළුවන්. සමහර කරුණාවන්ත කෙනෙක් නම් ප්‍රශ්න කරන්නේ නැහැ, නිහඬව ඉන්නවා. ඊට පස්සේ කියනවා. ඔඩියන්ස් එක මැදදී කියන්නේ. එයා දන්නේ නැතුව වගේ හරි ඉන්නවා. උගා ගියේ එහෙම ඇත්තෙම වර්තමානයේ හාමුදුරු බණ කියනකොට දන්නේ නැතුව වගේ හරි ඉන්නවා. නමුත් උගා කියලා දන්නේ. දැනගෙන හාමුදුරු අපහසුවටපත් කරන්නේ බණ අහලා පිළිකරත් පූජ කරලා බැඳට යනවා එකක් තියෙනවා. එක උදාහරණයක් ගන්නම්. දැන් අපි නිතරම විචාරයට භාජනය කරන දෙයක් තමයි පුණ්‍ය සහ කුසල කියන කාරණා දෙක. මේක දසක ගානක් තිස්සේ බුදු සරණ පත්‍රයේ ගත්තත් හැමදාම තියෙන්නේ කුසලය ඇතිනම් එකද දෙකද කියන කාරණා. දෙවිදිනකට බෙදෙන්නේ. එක පැත්තක් කියන කුසලය ඇතිනම් එකක් කියන, තවත් පැත්තක් කියන දෙකක් කියන. මම මුලින්ම අහනවා එක තැනක හරි ත්‍රිපිටකයේ තියෙන පුණ්‍ය මූලක කියලා යම් දිනක් එකම තැනක වාක්‍යයේ පුණ්‍ය මූලක කියලා තියෙන කුසල මූලක කියලා කිසිම චේතනාවක් පුණ්‍ය මූලව කියලා කියන්නේ නැහැ විග්‍රහ කරන්න නෑ නිතරම කියන්නේ කුසල මූල කියන එක අකුසල මූල කුසල මූලක එතකොට සම්මා දිට්ඨිය කියන එක එහෙනම් කුසලයක්ද අකුසලයක්ද සමාධිටි කියන එක කුසලයක්. එතකොට බලන්න සමාධිටි විස්තර කරද්දී මහා චතුරාර්ය සූත්‍රය දක්වනවා සමාධිටියෙන් පහබෙක්ක වේදයන් වදානේ. මහණෙනි මම සමාධිටිය කොටස් දෙකකට කියලා කියනවා. අත්ති දෙක්ක වේ සමාධිටි සාස්වා ඊළඟ පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. සාස්තරකෝ කුණේ විපාක ගැන දැන සමාධිටියක් තියෙනවා. දැන් බලන්න පුණ්‍ය කියන වචනේ අත බාහිරින් කිසිම දෙයක් අරගෙන නැහැ. කෙලින්ම රෙෆරන්ස් එක මහා සත්‍යති සූත්‍රයේ. එතකොට ඔබ පිළිගත්ත මුලින් සම්මා දිට්ඨිය කියන කුසලයක් කියලාද? එතකොට සම්මා දිට්ඨිය පළවෙනි පාඩ එක මොකක්ද දැන්? පුණ්‍ය කියන එක. එහෙනම් කුසලයක් විනත් කියන්නේ දෙකක්ද? එතන අනුව මේ මුල් එකට ඉක්මනට පිළිතුරු දෙන්න නැත්නම් තව කැලක් තියෙන විස්තර කරන්න. එතකොට හැම පිනක්ම කුසල මූලකින් හටගන්නේ. හැබැයි හැම පිනක්ම කුසලයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව. සම්මාදිට්ඨිය දෙවෙනි කොටස මොකද්ද? අත්ති වික්ඛවේ සම්මාදිට්ඨී අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. ආර්ය වූ අනාස්ර වූ ලෝකෝත්තර වූ ආර්ය ස්ථානික මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. මොන මතක තියාගන්න. අන්න ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය. එතකොට ඒ කුසලයේ මූලය මොකද්ද? මූලය ඒ කුසලය. එතකොට සම්මාදිට්ඨිය කුසලය සම්මාදිට්ඨිය කොටස් දෙකයි. එකක් තමයි ලෞකික කුසලය හේවත් පුණ්‍ය කියන්නේ. අනිත් එක ඒකට අයිති නැති අනාස්රව ලෝකෝත්තර වූ ආරය වූ අස් මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිට්ඨිය කුසලේ. එතකොට හැම පිනක්ම කුසලයක් වෙනවා. ඒකට හේතුව කුසල මූලිකින් තමයි හටගෙන තියෙන්නේ. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙනවද? හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පිනක් කියන්නේ විපාක දෙන්න කියන එක නේද? විපාක දෙන්න හැකියාව තියෙනවා කියන එකනේ. ඕ කුසලයක් එහෙම ඇත්තේම කුසලයේ අරසි මාර්ගයේ විභාග දෙමින් යන්නේ ඇත්තෙම සෝතාපට්ටි මාර්ගය කුසලයක් විපාකයේ ප්‍රතිඵලය ඵලය. ඒවත් දිගටම මේ පැත්ත විස්තර කරන්න පුළුවන්. එතකොට විපාක කියන එක දෙපැත්තටම තියෙනවා නැත්තේ නෑ. එතකොට කියන උත්සාහ කළේ හැම පිනක්ම පිනකුත් වෙනවා කුසලයකුත් වෙනවා. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නෑ. පුණ්‍ය කියන කැටගරියට අයිති නැති කුසල තියෙනවා. ආර්ය මාර්ගයේ පිළිපැදීම ඇතුළු සම්මා දිට්ඨියෙන් සුතම ඥාන ඇති කරගෙන ඒ ඇති කරගන්න කුසලය ඒක ලෝකෝත්තර කුසලයක්. ඒකටදර මේ කම්මක්ඛය කම්ම කියලා කියන්නේ. ඔව් ඒකට තමයි අත්තිබික්කවේ කම්මං අකන්නසුඛං අකන්නසුක විභාකං කම්මක්ඛය සම්මතති. ඒක තමයි කළුත් නොවන සුදුත් නොවන කර්මස්සේ කිරීම සඳහා හේතු වන කර්ම කියලා කියන්නේ. එතකොට බලන්න උදාහරණයක් ගත්තොත් උදාහරණයකට මේක කියන්නේ හැම කාර් එකක්ම වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක්ද? හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. ඇයි සමහර වාහන තියෙනවා කාර් වෙන්නේ නැහැ. බස් තියෙනවා, වෑන් තියෙනවා, ලොරි තියෙනවා, ඒවත් වාහන. එතකොට හැම පිනක්ම නැත්තම් හැම කාර් එකක්ම අනිත් පැත්තෙන් කුසලයක් වෙන වාහනයක් වෙනවා. එතකොට හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව මෙන්න මේ කාර් කියන කැටගරියට අයිති නොවන වාහන තියෙනවා තමයි. අන්න ඒ වගේ තමයි හැම පිනක්ම කුසල මූලකින් හටගන්නේ. හැම කුසලයක්ම හැබැයි පිනක් වෙන්නේ නැහැ, තින්න ඕන කුසලොත් තියෙනවා. අපිට මේකට රෙෆරන්ස් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ කුසල කියන පදයෙන්. කුසල කියන පදයෙන් සමහර තැන්වල ලෞකික කුසලයක් විස්තර කරලා තියෙනවා. දැන් සෝදාහන් රහව සම්බපපසක් කරන කුසල සුභ සම්බදා කියන එක. ඒක බලන අටකතා විස්තර කියවන්නේ. එතන ලෞකික ලෝකෝත්තර කුසල දෙකටම දක්වන මේ. සමහර අය කෙලිමේක ලෞකික කුසලෙට විතරක් දක්වන ලෞකික තියෙන සමහර දේශවල. දක්වන ලෝකෝත්තර කුසලියට සකීත පරිවදපන කියන එකක් දක්වනවා. කෙලින්ම රාගක්ඛේ දෝෂක්ඛේ මෝහක්ඛේ කියන දාල ටික සකීත පරිවදපන කොටසට ලෝකෝත්තර කුසලිය විදිහට දක්වලා තියෙන පළක් අය. නමුත් සමහර අර්ථකථන වලදී පස්සක්තන අර්ථකථන වලදී මේ කුසල සුඛ සම්පදා කියන වචනය ලෞකික කුසලයටත් දක්වලා තියෙනවා. ඒ නිසා එක එක තැන්වල එක එක විග්‍රහණුව තියෙන්නේ. වා කල්පනාකාරියෝ මේ විස්තර කරන්න. විස්තර කරන වෙලාවකට මේ වැදගත්. අපසල දෙනවා. අපසිනවා. ඔව් නැකන හඳුරු අන්න. කැලේ මහන බැරිය ළඟ ඉන්න කෙනාට කියලා හිටහන් බ්‍රෝ. ඔව් දැන් එතන අපට විස්තර එන්නේ. දැන් මේ මෙච්චර දුරට විස්තර අපට අවශ්‍ය නැහැ. පළවෙනි සූත්‍රයේම ධම්මචක්ක සූත්‍රයේම තියෙන කතමංචෞසෝ දුක්ඛං අරියසක්ඛං කියන විස්තරයම තේරෙනවා නම් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ අවසාන වශයෙන් සංකීර්ණ පංචපාදන සංඝා දුක්ඛා කියන දේ ඍජුවම තේරෙනවා නම් ඒක අවශ්‍ය නැහැ. හැබැයි ඒක තවත් විස්තරාත්මකව දැනගන්න අවශ්‍ය නම් මොකද අර දේශනෙහි කළා කරාට පස්සේ පස්සඟමන් සෝතාපන්න වුණා. ඊට පස්සේ අනන්ත දක්කන සූත්‍රය අහලා පස්සෙනම රහත් වුණා. හැබැයි ඊට වඩා දැනගන්න ඕන කියලා හිතෙනවා නම් සත්‍යයමගේ බලන්න. යම්ක ප්‍රකරණේ සත්‍යයමගේ දුක සත්‍ය විතරක් නෙවෙයි හතරටම දක්වනවා. දුකයි දුක සත්‍යය කියන දෙක විස්තර කරනවා. සමුදය සමුදය සත්‍යය කියන විස්තර කරනවා. නිරෝධය නිරෝධ සත්‍යයයි මාර්ගය මාර්ග සත්‍යය කියන මේ හතරම ආකාර දෙකට විස්තර කරනවා. ලොකු විස්තරයක් යනවායි. යමක ප්‍රකරණේ පළවෙනි පොතේ සත්‍ය යමටි. මේක පිටු දෙකක් විතර කියවන තිනුගක් කියවන්න ඕනේ. ඇත්තම යන්නේ එතන තියෙන ඒ පිටු කිහිපයයි. ඊට පස්සේ ඊට පස්සේ තියෙනවා තාත් ඔයිට අදාළ විස්තර ටිකක් ගන්න පුළුවන් අපිට. විභංගකරණේ ඥාන විභංගය කියලා කොටසක් තියෙනවා. අන්නේ ඥාන විභංගයේ පළවෙනි පිටුවට. පළවෙනි පිටුව ටිකක් කියන්නේ ෆොටෝකොපියක් අරගෙන මේ සුදුම තියාගන්න. ඒ තරම් වටිනා එක. ඊළඟ විස්තරය තමයි චරි සම්බිදාමගේ චර්යානානත් ඥානය විස්තර කරන තැන. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා මේ චර්යාම කොටස් තුනකට විස්තර කරනවා. පරිසම්බිදාමගේ පරෙන්න පොත ඒකේ සසත් ඥාන විස්තර කරන තැන චර්යානානත් ඥාන. ඒකේ විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා තුනක් විස්තර කරනවා. ඇත්තම මේ ටික පිටුවැටේක ගන්න කිහිපයක් විස්තර නැහැ. මේ ටික පුළුවන් නම් පොතේ මුල් පොතෙන් ෆොටෝකොපියක් හරි අරගෙන ඒක තමන්ගේ මේසුවෙම තියාගන්න එක දිගටම වටිනවා. ඒකේ තරම්ම ප්‍රයෝජනවත්. ඒතර මෙන්න මෙතන විස්තර කරනවා අර විපාක මට්ටමේදී විඥාන චර්යා විදියටත් අවිද්‍යා පත්‍ය සංඛාරය කියන සර්කල් එකේ ටික අඥාන චර්යා විදියටත් අවිද්‍යාවයි ප්‍රත්‍යසේ ග්‍රහණ නිරෝධා කියන නිරෝධ සත්‍ය හෝ මාර්ග සත්‍ය වඩනකොට ඥාන චර්යා විදියටත් විස්තර කරනවා. අන්නේ විස්තරය දෙලකට තමයි. මේ විස්තර ටික බලන්න. එතකොට සුගදහඳුරෝ. එතකොට දුක දුක සත්‍යය කියන කාරණා දෙක මේක විස්තරය එන්නේ යමකක්කරණයේ සත්‍යමක කියන අවස්ථාවේ. එතන කියනවා ප්‍රථමං චෞසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා කියලා කායිකං දුක්ඛං චේතනික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. යම් කිසි කායික දුකක් චේතනික දුකක් තියෙනවා නම් අන්න ඒ දේ හැර වෙනත් දෙයක් තියෙනවා නම් ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. න දුක්ඛං. ඒකට දුක කියලා කියන්නේ නැහැ. දැන් මෙන්න මෙතන තමයි ඇත්තදම පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ. මේක කිසිම කෙනෙකුට කිසි දායක හිතනවත් ගන්න බැරි දෙයක්. සිහිනකින්වත් ගන්න බැරි දෙයක්. ආලාර කාලාම උද්දසාපෘත් වෙණි අය අරූපාචර ධ්‍යාන ලබා තිබුණාද? සරුවත්හාන්තුරන්ට මහා ප්‍රඥාවක් තිබුණාද? මුළු කල්පයක් තුළ වැහැපු වැහිවල වැහි බිඳු ගන්න ගණන් කළ කියන්නේ පුළුවන් සරුවත්හාන්තුරන්ට. ත්‍රිවිධ පාරකට ගෙලීටි. දැන් කාලේ හෙස්නන් ඩොක්ටරේට් 25ක් විතර අරන් තියෙනවා. මේ පොළවේ තියෙන වැරියට ගන්න ගණන් කළ කියන පුළුවන් මට මේ බුද්ධියක් තිබුණා. එහෙම කෙනෙකුටවත් කවදාවත් හිතන මේක ගන්න බෑ. මේක තමයි පෙර නොයසුදු දහමස කියලා කියන්නේ. කායික දුක, චේතසික දුක නොවන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. හැබැයි වරදා තේරුම් ගන්න එපා. එතන දුක්ඛ කියන වචනේ තිබුණටම දුක නෙවෙයි කියන්නේ. බුදුදහමේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඇත්තටම දුකක් විඳින අදහසකින් නෙවෙයි. දැන් සරල උදාහරණයක් බුදුදහමේ නිතරම කියනෝනේ දෘෂ්ටි දුරු කරන්න කියලා. අභිනිවාස පරාමාසෝ දිටි කියලා කියලා සම්බදිටි පහනායි ධම්ම දේශිත කියලා කියනවා. හැබැයි එහෙම කියද්දී සම්මාදිටි කියලා එකක් තියෙන එහෙනම්. දිටි සම්පදා කියලා එකක් තියෙන්නේ. දිටි පත්ත කියලා කියන මොකද්ද එහෙනම්? එතනේ දිටි කියන්නේ අර මිච්ඡා දිටිට නෙවෙයි. එතනේ දිට්ඨ කියන්නේ පඤ්ඤා කියන එකට ඥාන කියන එකට කියන පරයය වචනයක් විදිහට එතන දිට්ඨ කියලා දෙනවා. අන්නේ වගේම තමයි මම උදාහරණයක් ගත්තේ. අන්නේ වගේම තමයි මෙතන මේ දුක්ඛ ආරි සත්‍ය කියලා කියන්නේ විදින් අර්ථයෙන් නෙමෙයි. ඒක සුවිශේෂ විස්තරයකට කරපු වචනයක් විදිහට හිතෙන්නේ. එතකොට කායික දුක, චේතනික දුක නොවන දෙයක් කියලා කියන්නේ මොකද්ද? අපට ඇහැට රූපයක් පේන මුල් අවස්ථාව. ඒ චක්කු විඥාන අවස්ථාව චක්කු විඥාන උපේක්ෂා සාගතයි. සෝත විඥානත් උපේක්ෂා සාගතයි. ගහන විඥානේ, දිවහා විඥානිය මේ හතරම උපේක්ෂා සාගතයි. හැබැයි එකක් තියෙනවා දුක්ඛ සාගතේක සුඛ සාගතේක දෙකක් තියෙනවා. අකුසල සාගත විපාකකට විඥාන ලැබෙන එකට දුක්ඛ සාගතේකුත් තියෙනවා. සුඛ සාගතේකුත් තියෙනවා. හැබැයි ඒකත් තේරුම් ගන්න මොහොත වෙන විට එතන කායි විඥාන මට්ටමේ තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්නෙත් ඒක නිරෝධයේ මොහතක මන විඥාන මට්ටමේ. අනේ සයකත් අපිට මෙතන මැතුරක් කරන්න පුළුවන්. අන්න ඒ පළවෙනි එක්ස්පීරියන්ස් එක නැත්තම් අපට ඇහැට රූපයක් කන්ටැක්ට් වෙන මුල් අවස්ථාව. හැබැයි අපි බොහෝ විට හිතෙන්නේ මේ රූපයක් බලන අවස්ථාව තමයි ඇහැට රූපයක් කන්ටැක්ට් වෙන මුල් අවස්ථාව කියලා තමයි හිතෙන්නේ. ඇත්තටම මේ ඇහැට කන්ටැක්ට් වෙන අවස්ථාවේදී වෙන්නේ වර්ණ රූපේ විතරයි එන්නේ. මේ හාන්දුරු කෙනෙක් කියලා නෙවෙයි මේ පුද්ගලයෙක් කියලා හරියවත් අපට එන්නේ නැහැ මොල් එක්ස්පීරියන්ස් එකේදී. එන්නේ වර්ණ රූපේ විතරයි එන්නේ. ඊට පස්සේ ඉතුරු ටික මේ හාන්දුරු කෙනෙක් මේ බුද්ධදත්ත හාන්දුරු ඒ ඔක්කොම අපි තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ පැත්තෙන්. චක් විඤ්ඤාණ නෙමෙයි මනෝවිඤ්ඤාණ. ඔය චක් විඤ්ඤාණයෙන් කරන්නේ අර වර්ණ රූපේ දැනෙක විතරයි කරන්නේ. සෝත විඤ්ඤාණයෙන් කරන්නේ ඒ හඬේ මූලික හඬ විතරයි දෙන්නේ. ඊට පස්සේ ඒක තේරුම මේකේ ඔක්කොම ටික අපි මනෝවිඤ්ඤාණ පැත්තෙන් ගන්න. අන්නේ තෙන්දී අර මුල් ඉන්ද්‍රිය නොතිබ්බොත් ඒක අපිට ලැබෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය නොතිබ්බොත් මුල් අවස්ථාවේ නැත්නම් ඇස බිඳිට තිබුණොත් රූපයේ ආලෝකේ නැතුව රූපේ නිර්ආවරණය වෙලා නැතිබ්බොත් අපට ඒ මුල් චක්කු විඤ්ඤාණය හටගන්නේ නැහැ. ඒ මුල් චක්කු විඤ්ඤාණය හටගන්න වර්ණ රූපය ඕනේ. වර්ණ රූපය විතරක් නෙවෙයි අපි පස්සේ කාලේ ධ්‍යාන විඥාන ලබද්දී දිබසෝත දිබචක් විසෙන් දිබචක් වගේ ඥාන ලබද්දී මේ හැකියාව තියෙන මොන අපිට පස්සේ කාලේ. එහෙම නොතිබ්බොත් ඒ සතර පත් වෙනත් බෑ අපට. ඒ සයිකික එනර්ජිස් ලබන්න අවශ්‍ය වෙනවා. දැන් උපතින්ම බිහිරියට මේ දිබසෝත ආදි ඥාන අපට ලබන්න බෑ. එතකොට මෙන්න මේ අවස්ථාවත් එක පේනවා. අර මුල් අවස්ථාවට තමයි දුකක් නොවන අවස්ථාවක් විදිහට කියන්නේ. නමුත් ඒක දුක සත්‍යයි. ඊළඟට සඳහන් කරන දෙවෙනි පදයක් තැන් දෙකක් පොඩ්ඩක් ඉන්න. දෙවෙනි එකක් කියනවා කාය කන් දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක සත්‍යංච කියලා. යම්කි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා ඒක දුක සත්‍යයක් වෙනවා. ධම්මචක්ක සූත්‍රයේ තියෙන විස්තරය. ජාති විදුක්ඛා ජරා විදුක්ඛා ව්‍යාධි විදුක්ඛෝ කියන එක. නැත්නම් මදුමෙනික සූත්‍රයේ තියෙන චක්කුංච පටිච්ච රූපේක උපජ්ජි චක්කු විඥානං කින සංගති පස්සෝ අසපච්චා වේදනා යම් මේ විද සංසංඥානාති ඔහොම කියල ප්‍රපංච දක්වන ගමනේදී ඒ දුක සමුදෙ විදිහට කියනවා. අන්න ඒක දුක. මෙන්න මෙතෙන්දී ඒකට දුක කියලා කියනවා අනිත් පැත්තෙන් දුක සත්‍ය කියලා කියනවා. එනිසා තමයි කතමංචවසෝ දුක්ඛං අරිසත්‍යං කියලා කියලා භාගතුන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදී ජාති විදෝඛා ජරා විදෝඛා දී කතාටි ඔක්කොම කියන අතෙන්ද ඒ මට න්යායට තේරුණේ නේද සංකීර්ණ පංචවර්ණකණ්ඩා දුක්ඛා කිව්වහම දුක සමුදේසත් ඔක්කොම එක තැනට අරගෙන කිව්වයක යාට ඒක තේරුණා. යාලා උපතින්ම ප්‍රඥාවන්තය ඒතරක් නෙවෙයි කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ තව සංකීර්ණ කියන්නේ පළමුවෙන්ම මාර්ගඵල ලබන්නත් ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක්. එතකොට ඒවට බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු කතාවක් තියෙනවා. ඒ වගේ සුසුමන් තියාගෙන ආපු අයට මේක කියවගම තේරෙනවා. එතකොට ඇයි ඒකට දුක වගේම දුක සත්‍ය කියලා කියන්නේ? අර ජරා ජාති ව්‍යාධි ආදී දේවල් දුක වෙනවා වගේම දුක සත්‍ය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? අර දුක හටගත්තේ අර දුක සත්‍ය කියන මුල් පිරිසිදු ස්කන්ධ පංචකයේ බේස් කරගෙනයි පදනම් කරගෙනයි මේ දුක හටගත්තේ. ඒ නිසා ඒකෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. හැබැයි මෙතෙන් එනකොට ඒක තමන්ගේ පැත්තට අරගෙන තියෙනවා. මේකට තමයි සක්කාය කියලා කියන්නේ. මේකට තමයි පංචබන ස්කන්ධය කියලා කියන්නේ. අවිද්‍යාව අනුසේ වශයෙන්ම කෙනෙක් ළඟ තියනවා නම් එයා අර මුල් ස්කන්ධ ටිකේ ඉන්නේම සක්කාය විදියට එන්නේ. නැත්තම් පංචබන ස්කන්ධේ විදියට තමයි ලෝකෙට එන්නේ. ඊට පස්සේ තමයි යා සීකරණ වේගය අනුව ඉක්මනටම දුකෙන් නිදහස් වෙනවා කියන එක තීරණය වෙන්නේ කොච්චර වේගෙන් ඒක තමා භවනාට වඩන් දක්ෂද කියන කාරණා මත. අන්නේ දක්ෂතාවයේ තමයි ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ පියවර තුනකින් දක්වන්නේ. මට්ටම් තුනකින් දක්වනවා. අනුතර ඉන්ද්‍රිය භවනාව, සීක ප්‍රතිපදාව සහ භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියලා පියවර තුනකින් දක්වනවා. ඒ කොච්චර වේගෙන් Tamanට මේක ග්‍රහණය කර ගන්න පුළුවන් ද කියන එක තමා ඉන්න ප්‍රැක්ටිස් එක අනුව. පෘථග්ජන කෙනෙක් වුණත් කල්යාණ පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔහු වේගයෙන් ඔහුට එන්න පුළුවන්. කොච්චර වේගයද කිව්වොත් ඇහැට පේන රූපයේ ප්‍රිය අප්‍රිය රූපයක් පතිතුණාට පස්සේ ඒක ඔහුට ප්‍රිය අප්‍රිය බව දුරු කරලා මනාපමනාපිය දුරු කරලා උපේක්ෂාකරණ ගත වෙන්නේ හරියට ඇහැ පියවන මට්ටමේ ඉඳම වේගයක්. ඇසිටිය ගහන මොහොතෙන්ම ඔහු ඒ කනිත් පැත්තට හරවලු පිටට පත් වෙනවා. සේක පුද්ගලයාට කියන්නේ අට්ඨේ යති හරහයි පිදිගොච්චද කියන. එයාට හැඩ දකින්න රූපයකට ප්‍රියාත්‍රිය බවක් ඇති වුණොත් එයාට තමන් ගැනම ලැජ්ජයි බියයි. අට්ඨේ යති හරහයි පිදිගොච්චද කියන්නේ මේක තමා ගැන තමන්ට පිළිකුල ලැජ්ජාව බියක් හට ගන්නවා. අපසන්නයක් හට ගන්නවා. ඇයි තමන් මගේ ආරි සාරතුවට මේක ගැලපෙන්නේ නැහැ කියලා. එයා ඉක්මනට මෙහෙට සමට එනවා. බාහිර කෙනෙක් පුද්ගලයා රහතන් වහන්සේ ගැන කියන්නේ කොහොමද? රහතන් වහන්සේ කියන අපෝපාචිය තුල මුත්‍ය අන්සේකබල් මෙන්ටල් ලිබරේෂන් සම්පූර්ණ වසඟ කරගෙන සතිය සහ ප්‍රඥා විපරිමිනි එහෙට අප්‍රිය රූපයක් එනකොටම අප්‍රිය රූපේ අප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්. අප්‍රිය එක ප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්. අප්‍රිය සහ ප්‍රිය බව දෙකම දුර්වල උපේක්ෂාය මොනන් හැම වෙලේ කරන්න පුළුවන්. ප්‍රිය අරමුණක් ඉස්සාරමුණක් පද දෙනකොට ඒක අනිෂ්ට විදිහට නැත්නම් අප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනනම් ඒ විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනනම් ඒ දෙකම දුර්වල උපේක්ෂාය ගන්න පුළුවන්. මේ රට මොනවද ඉදින්? මුළු බාහිර ලෝකයක් අපි වෙනස් කරන්න යද්දී බාහිර කිසිවක් වෙනස් නොකර තමන්ගේ සංඥාව තමන්ගේ ප්‍රසෙස්සන එක වෙනස් කරලා සපුරාම ලෝකේ ජය ගන්න විදිහ. ඔය සම්සහ හදරු. මේ පොඩ්ඩක් සත්‍යමත් බලන් ඉන්න චුට්ටක්. අතේ සද්දකින් බලකම වෙනවා. දැන් රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් අලුතෙන්ම කෙනෙක් හඳුනාගත්තත් දැන් අපි කොහොම රහත් වුණාට පස්සේ කෙනෙක් අලුතෙන්ම හඳුනා ගන්නවා. දැන් අපිට කලින් කෘතඥන කලින් හඳුනා ගත්තා නම් ඊතන පුරෙන් කෘතඥන බුද්ධිය නිසා හඳුනා ගත්තා කියලා හිතන්න. රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණාට පස්සේ අලුතෙන් කෙනෙක් හඳුනා ගත්තත් ආයි පස්සේ මුණ ගැහෙනකොට දන්නවා හවල් කෙනා මෙහෙමයි ගති වුණ ඔක්කොම දන්නවා. හැබැයි ඒ දැනගත්තට උන්වහන්සේ ප්‍රඥාවෙන් තමයි ඇසුරු කරන්නේ. ප්‍රඥාව කියන්නේ යමක් සිහි කිරීම කියන එක සති කියන චෛතසිකයේ තියෙන විශේෂ හැකියාව. ඒ සති කියන චෛතසිකයේ ලක්ෂණය තමයි සාමාන්‍ය ලක්ෂණය තමයි වර්තමාන විද්‍යාඥයන් ඉදිරියට ගත්තොත් සාමාන්‍යයෙන් එක බේස් වෙන්නේ වර්තමාන මේ මොලේ කොටසක් ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඒ විද්‍යාඥයන් කියන විදිහට. හැබැයි ගැඹුරට ගියාට පස්සේ මේ සති කියන චෛතසිකයට එහෙම ස්ථානයක් බේස් කරන්න අවශ්‍ය නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සරුව පාඳුරගේ ආත්මවා 500ක් ආපසට කියනවා. ජාතක කතාවල කල්පනා නම් අපිට ඒ කියනවා. ඒ කියන්නේ කිසිම තැනක බාහිර දෙයක බේස් කරගෙන නෙවෙයි කියන්නේ. සති කියන චෛසිකේ චෛසික 52කින් එක සැය චෛසිකයක් තමයි සති කියන එක. අන්නේ සති කියන චෛසිකේ විශේෂ හැකියාවක් තමයි ඕනම අතීත දෙයක් වර්තමානයේ ඒ විදිහටම ගන්න පුළුවන්. මෙනිතර ගන්න පුළුවන්. සතිය කියන්නේ ගැටලුව. ගැටලුව මොකද්ද? ඒ සතිය යමක් මෙන්න මෙතන වෙලාවේදී කොච්චරනම් අපි අවිද්‍යාවෙන් ඉන්නවද කියන කාරණේ. ඒක සිහි කරන වෙලාවේ අපි සමුදේ අන්තේ නම් ඉන්නේ. කවුරුහරි බැනපු කෙනෙක් සිහි කරනකොටම මේ අර මට බැනපු කෙනා තමයි එදා කියලා සිහි කරන එක අන්නේ සමුදේ අන්තේ ඉඳලා කරන එක එතකොට රාග දේශ ඇති වෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ හරියට අද්දැකීම හරියට කණ්ණාඩියක් ළඟට යනවා වගේ. කණ්ණාඩියක් ළඟට යනකොටම තමයි ඒ හේතු ටික නිර්මාණය වෙලා ඒ මොහොතේ Tamante රූපේ පේන්නේ. රහතන් වහන්සේ අම්මා බලන්න යනවා. අම්මා බලන්න යන්නේ කලින් ඉති අම්මා කෙනෙක් ප්‍රාගෙන නෙවෙයි යන්නේ. අපි කණ්ණාඩිය ළඟට යන්නේ අපි කණ්ණාඩි ළඟට හවසට යන්නේ උදේ ගිහිල්ලා බලපු කණ්ණාඩි රූපේ බලන්න යන්නේ. නැහෙනේ. අපි දන්න උදේ ගිහිපෙ ගෙතනම නිරුද්ධ වෙලා හවසටයි නිරුද්ධ මෙතන යනකොටම නිර්මාණ වෙන එක බලන්න යන්නේ. අනිවාර්ය තමයි රහතන් වහන්සේ. අර පොඩි කාලේ දැකපු අම්මා මෙනෙහි කරන මොහොතේ ඒ ලෝකෙට ඉන්න බව දන්නවා. ඒ මෙනෙහි කිරීම අවසන් වෙනවත් එක්ක මේක නිරුද්ධ වෙන බව දන්නවා. කණ්ණාඩියෙන් ඈත් වෙනකොට මේක නිරුද්ධ වෙනවා දකිනවා. හැබැයි හිම දැකලා නැවත නැවත අපි කණ්ණාඩිය ළඟට යනවා. අපි යනවා වගේ රහතන් වහන්සේත් නැවත නැවත අම්මට බණ කියන යන්න පුළුවන්. අම්මට පින් දෙන්න යන්න පුළුවන්. අම්මට ආහාර ටිකක් දෙන්න පාසි කරගෙන යන්න පුළුවන්. ඒ යන්නේ අපි අර නැවත නැවතත් සමාන කණ්ණාඩිය ළඟට යනවා වගේ. අන්න ඒ මතකයේ අන්නේ සතිය මෙන්න මේ වගේ නැවුම්ද. ඒ සතිය අර තෘෂ්ණා දෘෂ්ටි මාන විසින් මිශ්‍රිත වෙච්ච එකක් නෙවෙයි, ප්‍රපංච විසින් ගස්ති එකක් නෙවෙයි, ඒක නැවුම් අත්දැකීමක්. ඒ නිසා කලින් කියන ප්‍රී ජජ්මන්ට් වලින් ඉඳගෙන තීරණ ගන්න යන්නේ නැහැ. හැබැයි මතකයේ තියෙනවා සතිය කියන එක වරදක් නෙවෙයි. සතිය කියන එක චෛත්‍ය සිද්ධ සතිපට්ඨානය වඩද්දී සතිය දිනු වෙනවා. සතිය කොච්චර දිනුවද කිව්වොත් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නෑ. ඕනෑම තරම් අතීත කල්ප ගණන් උන්වහන්සේට ශනික වාදාන කරකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ තරම් සතියක් මේ දහම් දෙකෙන් දිනනවා. සතිය නෙමෙයි වරද. ඒ සතියේ අවිද්‍යාව එකතු වීමයි වරද. එතකොට බාහිර සුරන් දැසගෙන ඒ බාහිර ලෝකයෙන් සැපද දුක හොයන්නේ. Yes, Fatima, we are explaining the difference between the suffering and the noble truth of suffering. Dharma explains, dukkha satcha, if there is anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering, that is not suffering. It means the very first experience that we receive through our senses at the moment. The very first experience is neither pleasant nor unpleasant. That is neither wholesome nor unwholesome. That is just neutral. At the first experience, we receive just the very primary experience. Vanna rupa, gandha rupa, rasa rupa, so on. Sound, smell, color, the very first thing we take. When we see this month, we get only the color. When we see that this is a month, this is Bhante Buddhadatta, it means we understand in the second experience. When we understand Bhante Buddhadatta in the second experience through our mind consciousness, the very first experience, form, eye consciousness, everything happy. That is the noble truth of suffering. That is not suffering. On the other side, it says, kāyakaṁ dukkhaṁ hetasika dukkhaṁ dukkhaṁ ca dukkha satyaṁ ca. The physical suffering and the mental suffering are the suffering and the noble truth of suffering as well. It means the second experience. In the second experience, we have painful or pleasant experience, feelings. That is not the first experience. That is suffering. Everyone can understand it. We don't need to have a Buddha in order to understand this reality. Everyone knows aging is suffering, death is suffering, sickness is suffering, separation is suffering. Everyone can understand it. That belongs to the suffering. But that suffering is not away from the noble truth of suffering. Why is that? That present suffering that we receive through our mind consciousness based on the very first experience, which is the noble truth of suffering. It means we understand Bhante Buddhadatta through our first experience. Without first experience, if I close my eyes, my eye is not here, form is not here, eye consciousness is not here, then I can't understand anyone. Therefore, I need the first experience, the noble truth of suffering. Noble truth of suffering is important, but that is not completely suffering. The reason is that arhants have the first experience, which is neither pleasant nor unpleasant. It is neutral, but they have no suffering. Having the noble truth of suffering, they have no suffering. They have overcome suffering when they attain the asavakkhejnana. This is the difference between suffering and the noble truth of suffering. හරිම හැදිලි. මේ සාරවෙන්න තියෙන සූත්‍රවල කියන්නේ චක්කුමානිත්‍යං රූපමානිත්‍යං චක්කු විඤ්ඤාණානිත්‍යං චක්කු සංපස්සං සංපස්සති වේදනානිත්‍යං උත්තරනදස්. එතෙන්ද අපි මුවා කල්පනා කරේ වෙන්නට ඕන. අනේක අපි පරයවසින් ඉතින් දැනගන්න ඕන. එතන අපිට ගත්තොත් එතන චක්කු ගත්තා, චක්කු විඤ්ඤාණ ගත්තා, කොටස් දෙකකට අපිට ගන්න පුළුවන්. එකක් තමයි අර මුල් එක්ස්පීරියන්ස් එකම ගන්නත් පුළුවන්. මුලින්ම කන්ටැක්ට් එක අවස්ථාව ගන්නත් පුළුවන්. චක්කු චක්කු විඤ්ඤාණ කියන අවස්ථාව මුල් අවස්ථාවනේ. ඒකම අපිට ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි දෙවෙනි වතාවට පෘථග්ජන ගැන පුද්ගලයා අර මුල් එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වුණත් දෙවෙනි එකත් ඇස රූපය කියලා තමයි ගන්නෙ. ඔහු දන්නේ අර මුල් එක කියලා. ඒතකොට මේකත් අනිත්‍ය බලන එකත් අපිට ගන්න පුළුවන් ඒ වගේ. මේකත් මෙතනම හට ගන්නවා මේ කියන අවිද්‍යා සාගත එකත් මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා අනිත්‍ය වශයෙන් බලනවා කියන එක අභ්‍යන්තර පැත්තෙන් අරගෙන නැත්නම් ප්‍රඥාවෙන් ඉඳගෙන අතීතේ නිරුද්ධ වෙනකන් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඒ නිසා හැම එකක්ම එක එක පරියා දැන් චක්කු විඤ්ඤාණ කියන එක දැන් චක්කු විඤ්ඤාණය පරිඤ්ඤය කියලා තියෙනවා නම් අපට කෙලින්ම හිතා ගන්න පුළුවන් මේ පරිඤ්ඤය කියන්නේ විපාක මට්ටමේ කියන්නේ. විපාක මට්ටමේ දුරු කරන්න කියලා නැහැ. විපාක මට්ටමේ දුරු කරන්න කිය පාරසන්න. කොහොමද කියුවේ? ඇසෙන් රූප නොදක ඉන්න කණේ ශබ්ද නැහැ ඉන්න. ඔන්න පාරසරයේ ඉන්ද්‍රිය වාහන. බුදුදහම ඒක කියලා නැහැ. මේ ඇසට මේ රූප ටික ලැබෙන්නේ කුසල විපාකයක්. මේක දුරු කරන්න කියලා නැහැ. දුරු කරන්න කියන්නේ මොකද්ද? දුරු කරන්න කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය. සමුදය සත්‍යම් පහතම්මා. ඒ මොකද්ද? අර විපාක මට්ටමේ චක්කු විඥානේ ඒ නමමයි තියෙන්නේ. අවිද්‍යාවෙන් අරගෙන මේ මොහොත චක්කු විඥානේ දැන් මේ මම දකින්නේ චක්කු විඥානේ කියලා හිතන එක. අන්න ඒකයි තියෙන්නේ මොකටද? සමුදය සත්‍යද? සමුදය සත්‍යං පහතම්ම. අන්න ඒක දුරු කරන්න ඕන. අර විපාක මට්ටමේ දුක් සමුදයටයි තියෙන්නේ. ඇසවත් රෝධේවත් චක්කු විඥානේවත් දුරු කරන්න කියලා නෑ. ඒකට කියන්නේ පිළිසින් දැනගන්න කියලා. ඒක පිළිසින් දැනගන්නකොට සමුදේ සත්‍ය දුරු වෙනවා. සමුදේ සත්‍ය දුරු වෙන මට්ටමට නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් වුණා කියලා කියන්නේ ඒ මට්ටමට අපි මාර්ග සත්‍ය ඉදිරියට ගිහිල්ලා කියන එක. මේ හතරම එකිනෙකට සම්බන්ධයි. සංයුතනිකයි සත්‍ය සංයුත් වෙනවා. ගවම්පටිගේ සූත්‍රය. ගවම්පටි සූත්‍රයේ කියනවා එක සත්‍යයක් තේරුම් ගත්තොත් එයා අනිත් සත්‍යයක් තේරුම් ගන්නවා කියලා. සත්‍ය දෙකක් යන්සිත කෙනෙක් තේරුම් ගත්තොත් අනිත් සත්‍යයක් තේරුම් ගන්නවා. මුල් ටික තෝරගත්තොත් අවසාන එකක් තේරුම් ගන්නවා. හැබැයි යතහා බුද්දේන දේශිතා බුදුහාමතුරු දේශනා කරපු විදියට තේරුම් ගන්නවා. අපිට ඕන විදිහට තේරුම් ගන්න හරියන්නේ නැහැ. භගවා ජානාති අහං නජානාමි. භගවන් මූලිකා භගවන් නෙත්තික. අහං සාවකෝහමස්. අහං නබුද්දෝස්. ඒ නිසා අපට අපි කියන දේ නිතරම රෙෆරන්ස් වලින් අපට ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න ඕන. අපේ මතයක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපේ මතය පෙළ දහමට එකඟ වෙනවා. පෙළ දහමට එකඟ නොවන තමන්ගේ මතයක් කියනවා නම් එතෙන් තමන් වා කල්පනාකාරී වෙන්නට ඕන. ඒ පෙළ දහමෙන් නිර්ණය ගොමි අපේ දන්න සද්දියාම නිර්ණය සංවේ කතා කරලා අනුපාතේ දේශනා කිපතින සිංහල ඉගරන් කරනවා. මේ අපි ඉල තියනට දැන් අපි රික්වික් එක ඉංග්‍රීසි වලින් හිතේට කමන්නේ ඉන ගමන් අපිට අමතරව කැමති අයට ඇවිල්ලා ඔක්කොම එක්ක ඕන්නේ නැහැ තනසනින්ම හරි ඇවිල්ලා පැලියව හන් තියන්න පුළුවන් මට්ටමින් කියලා දෙන්නම්. අපිත් ඔක්කොම දන්නේ නැහැ පුළුවන් මට්ටමින් මට වඩා ගන්න. ඒක ඔව් ඇත්තෙන්ම එක එක තැන්වල එක එකයි වෙනස් වී ඉතින් තමන් පරිශීලනය කරන පොත්පත්වලට අනුව ඉතින් ඒ අය කියනවා. ඉතින් ඇත්තටම එතන තමයි අපිට ස්කිල් එක තියෙනට ඕන. අපි පොතෙන් බලනවත් කමන්නේ. අපි අහන කෙනාගේ අපි බලනට ඕන මෙයා ඒ සඳහා පාදක කරගන්නේ මොන දේශනාද කියලා. එතකොට හැම කෙනෙක්ම අපි ධර්මයේ දැනගන්න ඕනේ කියලා කතාවක් නෑ. වරදවා තේරුම් ගන්න එපා. දැන් මේ දන්න ධර්ම කරුණු ටික තේරුම් අරන් ඉන්න කෙනෙක් පැහැදිලිව විස්තර කරනවා නම් ඒ කෙනාගේ දේශනා ටික අහලා හරි අපට යනිසුදුරක් යන්න පුළුවන්. ඒ නිසා මේකෙන් කියන්නේ හැම දිනෙම අපි ධර්මය පරිශීලනය කරන ඕනේ කියන කතාව නෙවෙයි. හැබැයි සමහර දේවල් අපිට විශ්න ගන්න බැරි දේවල් තියෙනවා නම් එතෙන්දී අපට අභිධර්ම පිටකේ වෙන්න පුළුවන්, අටකතා වෙන්න පුළුවන්, ටීකා වෙන්න පුළුවන්, සුදු මාර්ග වෙන්න පුළුවන්. අපිව පරිශීලනය කරන අපි දක්ෂ වෙන්නට ඕන ඉතුරු ටික ගන්න. එතකොට අපට අපි දක්ෂ නම් අපි දන්නවා දැන් මෙතෙන්ට ස්කිල් එක අපි ඇති කර ගන්නවා කියලා කියන්නේ මේකයි. පොඩි හඳුරෝ. දැන් කෙනෙක් දේශනාවක් කරනකොට අපි තේරුම් ගන්නට ඕන මෙයා මේ දේශනය කරන්නේ සම්මුති සත්‍යයේ ඉඳලද නැත්නම් පරමාර්ථ සත්‍යයේ ඉඳලද මෙයා කියන්නේ කියලා. අර ලෝකෝත්තර සමාධිතියේ සුතමේ ඥාණයෙන් දැනගෙනද මෙයා කියන්නේ? එහෙම නැතුවද මේ කියන්නේ කියන එක අපි දැනගන්නට ඕන. සමහර කෙනෙක් අර සුතමේ ප්‍රඥාව නිසෙස නොලබා හැබැයි අනිත්‍ය දුක අනාත්ම කියන වචන කියන්න පුළුවන්, දුක සත්‍ය කියලා කියන්න පුළුවන්, අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්න පුළුවන්, සූසිපත්‍ය කටපාඩම් කළ කියන්න පුළුවන්, ඒ ඔක්කොම කියන්න පුළුවන්. එහෙම කිව්වත් අපි දක්ෂ වෙන්නට ඕන මෙයා මේ කියන්නේ හටගෙන තියෙන ලෝකයක නිරුද්ධ වීමක්ද කියන්නේ ලෝකය හටගන්නේ නැති විදියට අනුත්පාද නිරෝධියට අපිව යොමු කරනද මෙයා බණ කියන්නේ කියලා දැක්ක වෙන්න ඕන. ඒ කියන්නේ මේ තියෙන ලෝකේ බාහිර ලෝකේ තියෙනවා මේක කැඩිලා බිඳ යනවා මේක සතර මහා භූත රූපණි හටගන්නේ මේක නව සීවිතයකට යනවා දෙතිස් කුණ තේ තියෙනවා මෙයාගේ කතා ටිකක් අපිට කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වොත් කියලා ඒ අර ඉහළ ලෝකෝත්තර ඥානයට යන්න ඍජුවම හේතු වෙන්නේ නැහැ. ඒකත් දේශනා කළා තියෙනවා. ඒක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ ඇත්තටම විභංග සූත්‍රයක අනුව කියනවා නම් මහා සතිපට්ඨාන සූත්‍ර අනුව නේ මම කියන්නේ. විභංග සූත්‍රයක අනුව කියනකොට සතිපට්ඨානය කොටස් තුනකට බෙදෙනවා. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා. එතකොට එකෙන්ට අනුව ගත්තොත් සතිපට්ඨානය කියලා කියන්නේ දැන් මාත් රෙෆරන්ස් එකත් එකමයි කියන්නේ. දැන් එක කැලක් විතරක් අරගෙන ගන්න එපායි. නැත්තම් මම වැරදි කාරය කරනවා ඊට පස්සේ. ඒ සූත්‍රයට අනුව ගත්තොත් සතිපට්ඨානය කියලා කියන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන මේ රූපයක් බාහිර තියෙනවා. මේක හැදෙලා තියෙන සතර මහා භූත රූප වලින් නැත්නම් නවසීවකකින් මේ ආදී වලින් බලන එක. ඒකට කියන්නේ ආය මොන ලක්ෂණ කියලා. ඒක විසිරලා තියෙන සිටේ කර්මකට ගන්නයි ඒක කරන්නේ. ඒක සම්මුති සත්‍ය තුල ඉඳගෙන ඒක කරන්නේ. එතන ආයන ලක්ෂණේ අරගෙන ඡේදන ලක්ෂණ කියලා එකක් තියෙනවා. ඒකට කියන්නේ සමුදේ ධම්මානුපස්සී නිරතිමය ධම්මානුපස්සී කියලා. අන්න ඒක විදර්ශනා. මේ රූපෙට හිත තියලා බලනවා. සතර මහා බුදු රූපෙන් හැදලා තියෙන්නේ. ඒක බලනකොට අර නිවරණ මැත්තේ මේ අපසල් ටික දුර වෙනවා. ඥාන කියන්නේ මේකට. නිවරණ ටික දහන එක මේක. භාවනා කියන්නේ මොකද්ද? භාවනා කියන්නේ ඡේදන ලක්ෂණය. මේ රූපය ඇති වෙන හේතුව ආහාර සමදය, රූප සමදය, ආහාර නිරෝධා රූප නිරෝධ. ආහාර නිසා මේ රූපය හටගatti ආහාර නිරෝධ නිරුද්ධ වෙනවා. තවත් ගැඹුරට ගියාට පස්සේ මේ රූපය පැනවෙන්නේ මේ මොහොතේ මගේ අසහාජ රූපේ නිසා ඒක දිත්තේ දිත්ත මතන් කියලා දෙන්න හිත තියලා බාහිර ලෝක නිදහස් වෙනවා ඒක බාහම. එතකොට අපි දැනගන්න ඕන පොඩි හාමුදුරුවෝ මෙන්න මේ දේශනා කරන්නේ මේ දේශකයා කොතන ඉඳන් මේ කියන්නේ සම්මුති සත්‍ය බේස් කළද කියන්නේ පරමාර්ථ සත්‍ය බේස් කළද කියන්නේ පරමාර්ථ සත්‍යයෙන් සමතය තුළ නිරුද්ධ ලෝකයේ ඇති දෙයක් හැටියට අරගෙන කරන විස්තරයක්ද මෙයා? ඒක කරන්න පුළුවන් මොළේ. හැබැයි කසල්ලා ඒ බාහිර ලෝකයේ නිර්මාණය නොවන විදියටම අනුත්පාද නිරෝධයටම යන විදියට මේ අනුශාසනා කරන්නේ කියලා දැනගන්න අපි දැක්සරන. ඒතොර අපිට තේරෙනවා අපි ඇත්තටම කාගේ බණ දහන ඕනේ කියන එක. මෙන්න මේ ස්කිල් එක විතරයි අපි ඇති වෙන්න ඕනේ. ඒ ස්කිල් එක අපි ඇති නොවී පුද්ගල විවේචනය කරන් කියලා හරියන්නේ නැහැ. එහෙමනම් හැමදාම පුද්ගල විශ්ලේෂණ කර කර ඉන්න වෙන්නේ අපට. අපට තියෙන්නේ ඔඩියන්ස් එක බුද්ධිමත් කරන්න විතරයි අපට තියෙන්නේ. අර වැඩිහිටියන කෝසංශ නිරෝධී ධර්ම නිරෝධී වෙච්චරණයි වන් වෙද්දී කරන්න ඕනේ කියන කතාවක්. නමුත් අපට විශේෂයෙන් මේ වගේ රටක ඉන්න හැටියට අපට ඒවට වෙලාවක් නැහැ නේ. අපට හුඟක් කාලය වටිනවා. අපි ඊට වඩා ධර්මයට අපි යන්නට ඕන. අපේ ජීවිත වටිනවා හුඟක්. ඒ නිසා තමයි මේ ගැඹුරුම තලයට වේගෙන් යන්න අපි දැස්ස වෙන්නට ඕන. සහ ඒ ලබන දැනුම තේරෙන භාෂාවකින්. භාෂාවෙන් තේරෙන්නේ නැත්නම් අතින් පයින් හරි කියලා අනිත් දැනුම් මේක කියන උත්සාහ කරන්න ඕන. සයින් ලැන්ග්වේජ් එකකින් හරි. අතින් පයින් වේකයි. සයින් ලැන්ග්වේජ් එක හරිගෙන ගන්නේ ඒකනොත් මේක කියන බලන්න කොහොමරි ලෝකෙට. අන්න ඒක කිව්වොත් කාය කන් දුක්ඛං චේතසික දුක්ඛං තපෙස්තෝ අවසීසං දුක්ඛ සත්‍යං දුක්ඛං කියලා කිව්වොත් අපි තමයි යට කරෝදී දුක්ඛ කියන එක අපි කවදාවත් සසරින් කියන පදයෙන් පරිවර්තන කරගන්නේ නැහැ. මුළු ලෝකයක් විවෘත වෙන ස්ථානෙට. අපි මෙතෙක් කලක් මෙන්න මේක දැන අපි නිසා තමයි පරිවර්තන වෙන්නේ. මෙච්චර පැහැදිලිව ධර්මයේ කියන්නේ කායික දුකක් හා චේතනික දුකක් නැවේ දුක සත්‍ය කියලා කියන්නේ අපි දුක සත්‍ය පරිවර්තනය කරන්නේ කොහොමද? සමරින් මේකට වෙන වචනයක් නැහැ. මේකට තියෙන්නේ දුක්ඛාර සත්‍ය කියලා විතරමයි. වෙන කිසිම භාෂාවකට මේක හතවන්නේ නැහැ. අපිට තියෙන්නේ ඒක වෙන භාෂාවකින් විස්තර කරන්න විතරයි. කිසිම භාෂාවකින් තනිපදයක් දෙන්න බෑ මේකට. ගොන්සේ දුක පිළිබඳ කරන පැහැදිලි කෙරෙමු. එතකොට කායික දුකකුත්, චෛතසික දුකකුත් නොවන තැන තමයි දුක. දුක සත්‍යය. දුක සත්‍යය. නැ දුක. පරම අධ්‍යක්ෂින්. එතකොට අපි ධර්මයේ චෛතසික විභාගයට යනකොට සබ්බදීප්ති සාධාරණ චෛතසික වල සංඥාව. නිලාදි භේදම සංඥාකත්ව ඥානාතීති සංඥාව. කිවිදර රූපේ නේද කළුද රතුද මේ සංඥාව දැනගැනීම සංඥා චෛතසිකය. එතකොට පළමු අත්දැකීම ඒ වෙනකොටම කායික සම මානසික ක්‍රියාවලියක යාන්ත්‍රණයට හසු වෙලා නේද ඒක. හසු වෙලා. එදන ස්කන්ධ පංචකයෙන් තියෙනනේ වේදනා සංඥා සංකාර ඔක්කොම තියෙනවා. හැබැයි ඒ වචනම ඒ සපති සාධාරණ හත්ත මතක තියාගන්න විපාක මට්ටමේට විතරක් නෙවෙයි කියන්නේ. ඔන්න ඔකේ වටිනකම. අපි එකක් විතරක් දැනගත්තු ගමන්ම ඒකාංශිකව ඉදමන සත්‍යම මොගමණයන්කට යනවා. වැටෙන පෙදෙන්ට යම් කුසිය තැනක හිතක් පහළ වෙනවා නම් ඒක විපාක මට්ටම වෙන්න පුළුවන්. දුක්ඛ සමුදය සත්‍ය වෙන්න පුළුවන්. රහතන් වහන්සේගේ නිරෝධය සාක්ෂාත් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. මාර්ග සත්‍ය වඩන වෙලාවක් වෙන්න පුළුවන්. ඒකෝපපාද නිරෝධාච ඒකාලම්මන වත්තුකා කියපු විදියට සිතක් පහළ වෙන හැම තැනම මේ සම්බතිත සාධාරණ හතක් යනවා. ඒව කුසලයක් අකුසලයක් වෙන්නේ. මේ මුල් අවස්ථාව. ඒක තීරණය වෙන්නේ ඒකට සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද කියන කාරණා මත යන්නේ තීරණය වෙන්නේ. එනිසා පස්ස වේදනා සංඥා චේතන එකකට ජීවිතයේ මානසිකාර කියන එක විපාක මට්ටමේ විතරක් ගන්න එපා. අනිත් තැන් වලට හිත යම්ක තැනක තියෙනවා නම් විශේෂයෙන් පංචවෝකර බයික සත්‍යයන් විදිහට ඉපදිච්ච අපිට හිත යම්ක තැනක ගන්නවා නම් මේ සම්බදී සාධාරණ සෛද්දික හත යනවා ඒ තරක්ෙන් ප්‍රකීර්ණක ටික ඒ තැන් වලට අනුව ඒ සම්මාදීත්‍යයට හෝ මිච්ඡදී කාණ්ඩ උපවහට වෙඩි වශයෙන් යනවා. Okay. We discussed a lot of things. And by the power of all these activities, wholesome activities that we accrue through all these meditation, may all of us attain the supreme bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantha cha nid dukkha, bayam pantha cha nid baya. සෝකම් පන්තං චනිසෝකං වන්තෝ සම්බේතිපානෝ. May all beings be well, happy and peaceful. සාදු සාදු සාදු.